දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ ථානං කෝපනීතං ආවුසෝ විජ්ජති යං සීලවා භික්ඛූ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ඨි ඵලං සච්චිකරෙය්‍යාති. සදහවතුනි, ඔබ අප හැමදෙනා මේ සිටින්නේ පොසොන් උත්සවය අභිමුවෙහි. ලංකාවට ශ්‍රී ලාංකික බෞද්ධයින් අතිශය වැදගත් අනුස්මරණීය දිනයක් වශයෙන් සලකනු ලබන පොසොන් උදාව හෙට දවසේ යෙදෙනවා. මේ වෙනුවෙන් අනුරාධපුර මිහින්තලා සුද්ධ නගරයන් විශේෂයෙන් සූදානම් වෙනවා අපට දකින්න පුළුවන්. මේ නිසා අද වඩාත් කතා කිරීමට සුදුසු වන්නේ නම් එදා මහා මහින්ද මහ රහතන් වහන්සේ විසින් මෙහෙන් තලාවේදී දේශනා කරන ලදී සැලකෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රෙහි ගැඹුර පිළිබඳව. එහෙත් එය අපි තවත් සතියකට කල් දානවා කිසියම් හේතුවක් නිසා. එය අපි පසුගිය සතියේ ධර්ම දේශනා කරමින් කිසියම් කරුණක් අතරමඟ නතර කරනු ලැබුවා. පත්ථවිනායක රජ්ජේන නම් වූ ගාථාව අරගෙන බාහිර ලෝකයේ තියෙන සියලුම සම්පත් ලබනවාට වඩා සෝවාන් ඵලයේ උතුම් මෙතින කරුණ පෙරහැර දක්වමින් සෝවාන් වීම සඳහා මේ ආරි භවයට පත්වීම සඳහා කුමක් කළ යුතුද කෙසේද කියන කාරණාව තමයි අපි එදා පැහැදිලි කළේ. එතනින් අතර විය යුතු නැහැ ඊට එහා කළ යුතු කුමක්ද කියන එක පිළිබඳව කතා කරන්න තමයි මම අද සංයුත්තනිකායේහි කන්දකරද්දී පවතිනා වූ සීල සූත්‍රයේ සඳහන් පාඨයක් මාතෘකා පාඨය වශයෙන් සඳහන් කරගෙන වෙන ධර්මානුශාසනාව ආරම්භ කළේ. ඒ අදාළ තැනට යන්නට මත්තෙන් අපි එදා කතා කළ දේවල් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරගෙන ඉදිමු. අපි පැහැදිලි කළා සත්‍ය සසරට බැඳ තබන බැමි වලට සංයෝජන කියලා කියනවායි, කාම ලෝකයේ බැමි වලට ඕරම්භාගී කියලා කියනවායි. මේ කාම ලෝකයේ බැමි වලින් තුනක් ධර්මස්සෝණී ප්‍රතිපලයේ වශයෙන් තමන්ගේ චිත්ත සංතාණයෙන් බිඳී යාම, මේ සෝතාපන්න වීම නැත්නම් ආර්ය ශ්‍රාණික මාර්ගයට පැමිණීම වශයෙන් අපි එදා පැහැදිලි කළා. සම්මුතිනිකායෙම තිබෙනවා තවත් සූත්‍රයක් සුතවන්ත සූත්‍රය කියලා. මේකත් මේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේම සරියුත් සාමුදුරන් වහන්සේගෙන් කළ ප්‍රශ්නෙක වීමක්. එන්න මේකේ තියෙනවා ඔය මම හැමදාමත් පැහැදිලි කරන කාරණේට සාක්ෂියක්. සමාජයට කියන දෙයක් තමයි භාවනා කරන්න ඉස්සෙල්ලා බණ අහලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනාටයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. මහකොට්ටිත මහ රහතන් වහන්සේ අහන ආසාව ධාරණව සැදුත් එනම්ගින් සුතවතා අරසෝ සාරිපුත්ත වික්ඛනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. ඉතින් අහන්නේ බණ අහලා තේරුම් ගත්ත භික්ෂුව එතනින් එහාට මොකද කරන්න ඕන? අන්න පළවෙනි පදන මෙහෙමනම් කරන්න ඕන මොකක්ද කියන එක අසහා තේරුම් ගන්න ඕනේ කියන එක. ඒ අසහා තේරුම් ගැනීම කියන කාරණයටදී තමයි අපි පැහැදිලි කළේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ කියන කාරණා දෙක යටතේ තමයි මේ සක්කාය දිච්ඡ විචිකිච්ඡා සිලබත පරාමාස කියන මේ සංයෝජනයන්ගේ මුලාව බැඳීම වැටහෙන්නේ. පංචස්කන්ධය යන ශරීරයේ ඇසුරු කොටගෙන පවතින ශක්තියක් බවත් ඒ ඇසකනාසය දිවකය සහ මනස කියන ඉන්ද්‍රයන්ගෙන් ඕනෑම මොහොතක එකකින් හට ගන්න බවත් ඒක ඇස උදව් කොටගෙන රූප රූපේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හඳුන්වන බවත් කන උදව් කරන එක ශබ්ද රූපය ඒ ශබ්ද රූපේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හඳුන්වන බවත් අපි පැහැදිලි කරන ලැබුවා. ඒ වගේම එහි සසරගත ගමන සත්‍යාගයේ සසරගත ගමන පුද්ගඥයාගේ සසරගත ගමන අනුසෝතගාමි. අනුසෝතගාමි කියලා කියන්නේම උන් හැමදෙනා පිළිගන්නේ මේ සියල්ල නිත්‍යකාත්ම බවයි. එතකොට ඒන් කියවෙන්නේ මම මගේ මගේ ආත්මය කියන එක. මම යනු එතන සිරුරනෝන බවත් ඒ ආරම්මණය ලෝභෝ දේශෝ මොහෝ ආදී කොට ඇති ගන්නා වූ ආරම්මණය අල්ලා ගැනීම නිත්‍යකත ගැනීමෙන් මම සෑදෙන බවත් පැහැදිලි කළා. අල්ලගන්නේ නැත්නම් සිදුවෙන දෙයක අනිත්‍ය බවත් සක්කාය දිච්චේ කැඩෙනවායි කියලා කියන්නේ අරමුණ කියන එක මේ මොහොතේ බාර ගන්න විඳින්න බාධාවක් නැහැ. නමුත් අල්ලගත්තොත් තමයි සංහානුසේ වශයෙන් හේතු ඉතුරුවන්නේ. අල්ලගන්නේ නැත්නම් සිදුවෙන දෙයක බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය බව අනිත්‍යවන්නේ ඒ බවත් පැහැදිලි කළා. එතකොට මෙන්න මේ කරුණ තේරුම් ගත්තාම සක්කාය දිච්චේ කියන එකෙන් කියවෙන්නේ අරමුණට මුලා වීම, අරමුණ අල්ලා ගැනීම. එදා තේරුම් ගත්තයින් පසු එතනින් එහාට භාවනාවේ දිගටම ඒ අරමුණාවෙන් අරමුණෙන් මුලා වීමේ ඉඩකඩ වළක්වා ගැනීම තමයි භාවනාව කියන්නේ. විචිකිච්ඡාව වශයෙන් අපි සඳහන් කළා පංචස්කන්ධේ අනාත්මය බුදුන් වහන්සේ දේශනා කළේ සම්බුද්ධ සූත්‍රයේ බුද්ධ කියලා කියන්නේ කියන එක. බුදුන් ගැන සැක නැහැ කියන්නේ සම්බුද්ධත්වයේ අනාත්මය පිළිබඳ සැක නැහැ කියන එක. ඒ වගේම ආදාළ ධර්මයේ වශයෙන් අපිට හැදිලි කරේ සංස්කාර ධර්මයන්ගේ අනිත් දුක්ඛානාත්ම බව. ඒ වගේම ඒ මග යන්නාට තමයි සංඝයා කියන වචන පැහැදිලි කළේ. ඒ වගේම අපි පැහැදිලි කළේ පෙර පැවති සිදුවීම් පිළිබඳව සෝක වීම අතීතං නානුසෝචಂತಿ න අනුසෝචಂತಿ දෙනින් පෙන්වන්නේ ශෝක නොවන්නේ නම්. නමුත් අපි අතීතය ගැන හිත ආරමුණ වර්තමානයේ දුක් වෙනවා නම් එතකොට අපි අතීත පංචස්කන්ධ වලට රැවටිලා මම මගේ කියන හැඟීමෙන් ඉන්නපත් අදි වශයෙන් මේ පැහැදිලි කරේ. ඒ වගේම සීල වෘතය පිළිබඳව පැහැදිලි කරේ. ප්‍රක්ෂණය තේරුම් ගැනීමෙන් සියලු දේවල් ත්‍රිලක්ෂණ සංඛ්‍යාත විදිහට දැකීමෙන් හැර වෙනත් මේ කියන නිර්වාණ නම් වූ සෝයත වෙනත් බාහිර සිසු ශික්ෂාපදයකින් ළඟා විය නොහැකි බව. ශික්ෂාපද එපා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ ශික්ෂාපදවල සංවරය අපි ඉන්නවන තම තමයි ඉන්න ස්ථාවරයට අනුව. එසේ වුවද සිලබ්බත පරාමාසය කියන එකෙන් එදා සඳහන් වන අජ වෘත ගෝ වෘත සිල් සුනක වෘත පමණක් නොව අදත් යමෙකුට මාමේ රක්ෂණ සීලය තුළින් මට නිවන් ලැබෙනවායි කියන විශ්වාසයක් තිබෙනවා නම් ත්‍රිලක්ෂණ අවබෝධයෙන් තොරව ඒ සියල්ලත් අයිති වෙන්නේ සිලබ්බත පරාමාසයට බව පැහැදිලි කළා. එතකොට මෙන්න මේ කාරණා ටික අපි පළවෙනි ධර්ම දේශනාවදි කරමින් සෝවාන් වීම පිළිබඳව කතා කළේ. දැන් සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕනේ කියන කාරණාව සිංහාට පහඳ වෙනවා. එන්න මේක තමයි මම මේ සීල සූත්‍රයෙන් පැහැදිලි කරන්න හදන්නේ. විවේකී සුවෙන් ගත කළ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සහ සරියුත් හිමියන් දිනක එක්තැනකදී මුණ ගැහෙනවා. මොනගැසි ආගියතරුතු කතාවකට සතුරටපත් වෙලා සරියුත් හිමියන්ගෙන් තමයි මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ විමසනු ලබන්නේ. කොහොමද කහන්නේ? සීලවතාවසෝ සාරිපුත්ත වික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකතබ්බාත් මනසිකාතබ්බාත්. සරියුත් ආයුෂ්මතුනි

සිදුහත් තාපසතුමන් බුදු වීමට පෙරදා ගන් වළඳා පාත්‍රයේ ජලයට දැම්මයින් පසුව සමා සිතූ ප්‍රදහස් අතු අදහස් අපල වෙනවා නම් මේ පාත්‍රයේ උඩුගම් ඒවා කියලා ඇතුවයි කියලා. දේවක්කලමක් තුල පහළ තියෙන ජලය ටිකක් දුර පාත්‍රයේ උඩට යන්නත් පුළුවන් සාමාන්‍ය සිද්ධියක් වශයෙන්. මම නම් දකින්න ඊට වඩා දාර්ශනික දෙයක් මේ. සමාජයේ සියල්ල අය සියල්ල ඒවන විට ගඟේ පහළට යන්නාසේ අනුසෝත ගාමී. පහළට ගියා. මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් පටිසෝතගාමී බුදුන් වහන්සේ ආරම්භ කළා. ඒ පටිසෝතගාමී ප්‍රතිපදාවක් තුළයි සම්බුද්ධත්වයේ හම්බ වෙන්නේ කියන එක සංකේතවත් වීමයි මේ උඩුගම් යාමෙන් කියන එක කියන්නේ කියන එක තමයි මානම් කල්පනා කරන්නේ. ඒ පටිසෝතගාමී ප්‍රතිපදාවම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ අපට. කිසියම් ආරම්මණයක් විවිධීමේදී විඳ බාධාවක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥානීය ටික හැම සිදු වෙනවා. ඒක බුදුන් වහන්සේ අතින් සිදු වුණා. ඕන කෙනෙක් අතින් සිදු වෙන දෙයක්. ඒ වරදවා ගැනීමට මේ පංචපාදානස්තන්දී කියලා කියන්නේ. එතන තියෙන්නේ වැරදි ආකාරයක මුලා වීමක් ඉවත් අර අනුසෝතගාමී බව. එනිසා ඒ ආරම්මණේ අනිච්චතෝ කියන්නේ අල්ලා ගැනීමෙන් තොරවන්නේ නම් ඇතිවි නැති වෙන දෙයක් වශයෙන්. එතකොට ඒක මගේ නොවේ කියන්න වෙනවා. දුක්ඛතෝ කියලා කියන්නේ මම මුල කොටස මම නොවේ කියන සිද්ධ වෙනවා. මම නොවේ නම් එය මගේ නොවේ. දුක්ඛතෝ කියන එකෙන් පෙන්නන්නේ. ඊළඟට කතා කරනවා රෝගතෝ කියලා. මේකෙන් පෙන්නන්නේ මොකද්ද? රෝගවලට කවුද කැමති? රෝගෙන් මිදෙන්න කැමති. එනම් මෙතන රෝගයක් වශයෙන් සලකන්න කියලා කියන්නේ මේ නිදෙන්න කැමති වෙන්න කියන එක. අකමැති දෙයක්. එනම් ඒ ප්‍රතික්ෂේප කළ දෙයක්. ගණ්ඩතෝ කියලා කියනවා. සිරුරේ හටගනු ලබන යම් යම් තැන්වල ගෙඩි. කවුද ගෙඩියක් තියානින්න කැමති? ඒ නිදෙන්නට කැමති. එහෙනම් ඒන් ඉවත් වීමට කැමති දෙයක් වශයෙන් සලකන්න තියෙන තමයි ගණ්ඩතෝ කියන එකින් කියන්නේ. ඊළඟට තියෙනවා සල්ලතෝ කියලා. ඔය අපේ ගම්වල තියෙනවා පොල්ලත් පාවිච්චි කරලා හනස්ස පාවිච්චි කරලා හදන ගිනි වල ඒකට හුල කියලා කියනවා. මේ හුල කියන එක ගිනි සබන දෙයක් නෙවෙයි, ගිනි නිවන දෙයක් නෙවෙයිනේ. ඒ නැත්තම් හුල හෝ උල කියන වචනේ උල වෙන්නත් පුළුවන් සමහර විට. හේනුත් කරදරයක් නෙවෙයි. මේ මේකින් පෙන්වන්නත් එහෙමනම් ප්‍රතික්ෂේප කළ දෙයක් කියන එක. ඊළඟට තවත් වචනයක් තියෙනවා අග්‍රතෝ කියලා. කවුද පීඩාවට පත් වෙන්න කැමති? ශාරීරික මානසික වශයෙන් නොබ යම් තැනක පීඩාවටපත් වී සිටිනවා නම් ඒ පීඩාවෙන් මිදීමට තමයි ඔය ප්‍රතිකාර ලබන්නේ. එහෙනම් මේ නිත්‍ය සුඛාත්මකලතුම පීඩාවටපත් වෙන්නේ. ඒ පීඩාවෙන් මිදෙන්න නම් අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්නට ඕනේ. එතකොට ඊළඟ වචනෙන් කතා කරනවා පලෝකතෝ ආබාධතෝ. ආබාධතෝ කියලා කියන්නේ ලෙඩක් වශයෙන්. රෝගයක් හැදෙන පුද්ගලයෙක්ගේ රෝගයේ සතියාන ඉන්න කැමති නැහැ. ඉන් මිදෙන්ට උත්සාහ කරන්නේ. එහෙනම් නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් මිදෙන්ට උත්සාහ කරන්න ඕන කියන තමයි ඒකෙන් තමයි රෝගයක් වශයෙන් සලකන්න කියලා කියනවා. පරතෝ අන්සතු දෙයක් අපි ගත්තොත් එහි ස්වභාවය කුමක්ද? මට තියාගන්න පුළුවනිද? ඒක අන්නාට දෙන්න ඕන. ඒයින් කියවෙන්නේ මේ උපාදානයේ කියන එක අපසතු දෙයක් නෙමෙයි අපට අයිති නැති දෙයක්. එනං ඒක ප්‍රතික්ෂේප අතරින් කල්පනා කරන්න. පරතෝ අනුන්ගේ දෙයක් වශයෙන් සලකන්න කියලා තියෙනවා. ඒ වගේම පලෝකතෝ. පලෝක ධම්මං කියලා කියන්නේ කැඩෙන බිඳෙන දෙයක්. කැඩෙන බිඳෙන දෙයක් නොකඩී නොබිඳී තබා ගැනීමට ආරක්ෂා කරගන්න එක බැහැනේ. ඒ ස්වභාවය කැඩෙන බිඳෙන දෙයක් නෙවෙයි. ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේක අපට නවත්තන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සිදු වෙන දේ ස්වභාවිකත්වය අනිත්‍ය. අප මේක වරදවා ගැනීමක් අනිත්‍යතාවකට ගැනීම කියලා කියන්නේ. එතකොට අපට කරන්න බැරි දෙයක් අපි සංසාර ගමනේ අවුරුදු 10000 ගණනක් 10000 ගණනක් කරන්න හදනවා. කවුදවත් කරන්න බෑ. ඒ වගේම අනිත් වචන එනවා ශුන්‍යතෝ. අන්න මේකත් තේරුම් ගන්න ඕනේ ඉතා පැහැදිලිව. ශුන්‍ය කියන්නේ නෑ කියන එක. නමුත් එහෙම මොකවත් නෑ කියලා කතා කරලා හරියන්නේ නැහැ. ඇතමුන් කතා කරනවා මට ඇහෙනවා ශුන්‍යතෝ කියන වචනේ නෑ ගන්න දෙයක් මොකුත් කියලා.

ඒ වගේම මේ කියන භාවනාව අතිශය පෞද්ගලික ක්‍රියාවලියක් ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ තැන්වල අන් අයට පේන්න කරන්න ඕන රංගපෑමක් නොවේන්නේ. තමන් වර්තමාන මොහොතේ යම් තැනකද සිටින්නේ ඒ මොහොතේ තමන් මමකට මගේකට මගේ ආත්මකට අහුවෙනවාද කියන එක අන් අය නොවේ තමන් දකින්න ඕන. තමන්ට රාජකාරී කටයුතු කරන්න කිසිදු බාධාවක් නැහැ. තමන් ඉන්න මොන යම් හෝ කාර්යයක් බාහිර වශයෙන් කරන ගමනින් ඇතුළතින් මේ සිද්ධිය දකින්න ඕන. එකට ශ්‍රී පුරුෂ භාවයක් පිටේදී භාවයක් මොකක්වත්ම නැහැ. මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් නිත්‍ය සුඛාත්ම සහ අනිදුක්ඛ අනාත්ම කියන වෙනස තේරුම් ගන්නට වෙනවා. ඒක වචනෙන් නම් මම මගේ මගේ ආත්මය. ඒක තමයි නිත්‍ය සුඛාත්ම කියන එකේ තේරුම. වචනෙන් නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒක තමයි අනිදුක්ඛ අනාත්මය. බලන්නකො මේක එකිනෙකට පරස්පර නැද්ද කියලා. ඒකනේ මේකට කියන්නේ අනසෝතගාමී සහ පටිසෝතගාමී කියලා. දැන් මෙහෙම කිව්වම කොටිත මහා කොටිත මහරහතන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට අහන්නේ මොකද්ද? සීලතාවසෝ කොටිත කොටිත හඳුරනවා මේ සිල්වත් වූ නැත්නම් මේ සෝවාන් සෝතාපන්නාවසෝ. ඒකට කතා කරන්නේ සෝතාපන්නේනාවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. හරි, සෝවාන් ඵලයට පත් උනායි කියලා කියමුකෝ. දැන් එයා මොකද කරන්න ඕන? අන්න එතනින් එහාට තමයි ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. පිළිවෙත් කරනවා කියලා කියන්නේ පුහුණු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණේද තමයි. සමන් හදවතින් පිළිගත්තනම් සංස්කාරයන්ගේ සත්‍යතාවය නිත්‍ය සුඛාත්ම නොව අනිදුක්ඛ අනාත්ම බව. සමන් සංසාර ගමන ආවේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම කොට ගැනීම නැති මුලාවස්තුල බව තේරුම් ගත්තානම් ඒ තේරුම් ගත්ත පුද්ගලයා උත්සාහවන්ත වන්නේ නැද්ද? යොමු වන්නේ නැද්ද? ඒ වැරදි දේ නිවැරදි දේ දකින්නට? පරිද්දේ නිත්‍ය සුඛාත්ම, නිවර්ද්‍ය අනිදුක්ඛානාත්ම. අන්න දැන් තමයි තැන තියෙන්නේ. පංචවරම්භාගයේ සංයෝජන ගන්න සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටිග. නැත්නම් කාමරාග ව්‍යාපාද. මේක කතා කරනවා. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමාන සමාජයට මුහුණ දෙනකොට කිසියම් ආරම්මණයකදී සමන් කැමති විදිහක් තියෙනවා. ඒ සමන් කැමති විදිහට කෙරෙනවා නම් කිසිම ගැටුමක් නැහැ. නමුත් සමන් කැමති විදිහට කටයුතු කරන්නට මේ සමාජයේ නීතිය තුලක් බෑ, ආයතනයක් තුලක් බෑ, විවාහ නැමැති සංස්ථාව තුලක් බෑ. අන්න ඒක රුචිකත්වයක් තියෙනවා. ඔවුන්ගේ කැමැත් පරිදි ක්‍රියාකරන්න උන් උත්සාහ කරනවා. මෙන්න මෙතනදි තමයි මේ ඇතුළත ඇති වෙන ගැටුම සමාජයේ එළියට එන්නේ ගැටුමක් වශයෙන්. කුවිරෝධතා ව්‍යාපාර, පෝස්ටර් ප්‍රදර්ශන සහ තවත් නොයෙකුත් දේවල් කඩාගෙන දේපළ විනාශයන් දක්වා ඉස්සරහට යන්නේ මෙන්න මෙතන මේ සංයමය නැති සමාජය නිසා. මොකද්ද මේකට උදාහරණය? ගිනි පෙට්ටිය ඇතුළ තියෙන ගිනි කූර කල්පනා කරන්න. බොහොම නිහඬයි. නිහඬ වුණාට මේ ගිනි කූර තුල සංගවා තිබෙනවා ගිනි ගැනීමේ හැකියාව. කොතන හෝ ගැටෙන්නේ නැතුව ගිනි ගන්නෙ නැහැ. එතකොට අන්න අර ගැටීම සිදු වෙන්නේ මොකද්ද? කැමති විදිහට ඉන්න ලැබෙනකොට. මේකට තමයි කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ. එතකොට ව්‍යාපාදයේ හරියට ගිනි පෙට්ටියේ ගිනි කූර ගැටුණා වගේ. දැන් ගිනි ගන්නවා. කෙලින්ම තරහව ආවා. තරහව ඊට පස්සේ දේශ ඊට පස්සේ වෛරී ඊට පස්සේ පරිගැනීම දක්වා ඒ හැඟීම කිසිවිටකත් ඔබට හෝ සමාජයට යහපතක් සලසන්නේ නැහැ. ඔබේ ශාරීරික දුර්වර්ණය වෙනවා. ඔබ අකල් මරණයට පත් වෙන දිලා යන පුද්ගලෙක් බවට පත් වෙනවා. නිරන්තරයෙන් මේක භාවිතා කරනවා නම් සමාජයේ සමග ගැටුම් නැති කරගෙන දේපළ හානි, ජීවිත හානි ආදී වශයෙන් පේනවනේ සිදුවෙන විනාශය. කාමරාග ව්‍යාපාද. දැන් මේ මාර්ගඵලලාභීත්වයට පත්වන පුද්ගලයාට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ඕනෑම මොහොතක තමන් නිඳ හැරෙන විට යම් ඉරියව්වකදී තමන් මුහුණ දෙනවා බසේ යද්දී නම් ඒ මොහොතේදී කාර්යාලයේදී නම් මේ මොහොතේදී, සිදර නම් මේ මොහොතේදී, බිරිඳම සාකච්ඡාවක නම් මේ මොහොතේදී යම් කාරණයකට මුහුණ දෙනවා. ඔබට පෙනෙන්න ඕන ඔබ කැමති විදිහ සහ සිදුවෙන අන විදිහ අතර පරතරය. කැමති විදිහට නොලැබෙනකොට තමයි ව්‍යාපාදේ. කැමති විදිහක් සිදුවෙනවා නම් එතන ලෝභ. කැමති විදිහක් සිදුවෙන්නේ නැත්නම් ඊට පස්සේ දෝෂ. එතන ලෝභ මොහ සහ දෝෂ මොහ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මේ කාමරාග ව්‍යාපාද කියලා කියන්නේ මේ මොහොතට මතක තියාගන්න මම. එයයි මම. කෙස්සෝ ලොම්හෝ නියෝ දත්නවේ යම් මොහතක ඔබට කාමරාග ව්‍යාපාද හටගනීද මේ එදිනදා ජීවිතයේදී. දැන් ඔබ ක්‍රියාත්මක කරන්නේ මම. දැන් ඔබ අගතියට ගිහිල්ලා. මෙන්න කාමරාග ව්‍යාපාද තුනී කරනවට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. කාමරාග ව්‍යාපාදෙට ඉඩ දෙනවද? ඒක වාචික මානසික ක්‍රියාවකට ඉඩ දීලා ප්‍රතික්‍රියාවක් දක්වනවද? හටගත් දෙය අල්ලගන්න නැත්නම් නැති වෙනවා කියන දැකීම තුළ ඒ ඔබේ සිතෙහි යලි හේතුවක් ඉතුරු නොවන ආකාරයට අනිත්‍ය වෙන්න තරිනවා. නිත්‍ය වුණා නම් අනුසය හේතු ඉතුරු වෙලා තමයි නැති වෙන්නේ. නොරින් දැක්කනම් අනුසය හේතු ඉතුරු නොවි නැති වෙනවා. මෙන්න මේ හටගත් දේ නැති වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයේ වළංගු වෙන්නේ ඔතෙන්. රස්කොලන් වලට නොවි හේතුපත්යන්ගෙන් හටගන්න දේවල් ඒ අන්තය අල්ලගන්න නැත්නම් ඉතුරු නැතුව නැතිවීම. බලන්නකෝ මේ අල්ලා ගැනීම නැමැති මුලාව නිසා මේ සත්වයා සංසාරේ කරගෙන තියෙන හානියක තරම, වදේක තරම, විනාශයක තරම. මම මේක පෙර ධර්මදේශනාවලදී උපුටා දක්වලා තිබෙනවා. පඨම සද්ෘතිය උපාදා පරිත්තස් සූත්‍රවල. උපාදා පරිත්තස්සනංච වූ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණෙනි අල්ලා ගැනීමෙන් පැවුලක්, අල්ලා නොගැනීමෙන්ම පැවුලක්. අල්ලා ගැනීමට තමයි කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ වෙනවා. එතකොට ඒක අර කියන විදිහට මම මගේ ආද වශයෙන් ප්‍රිය වශයෙන් බාර ගන්නවා. අල්ලා නොගන්නවා කියන්නේ සිහිය භාවිතා කරනවා. සම්මා සති කියන්නේ ඒකද. යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒකද. මේ සමාජයේ යෝනිසෝ මානසිකාරය භාවිතා කරනවා නෝනින් මෙහෙන් කිරීමක වචනයකට. නමුත් මට තේරෙන ආකාරයට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය නැහැ කිසිෙක් ගාවා බුදුරජාණන් වහන්සේ වදාළ යෝනිසෝ මානසිකාරය නැහැ. යෝනිසෝ මානසිකාතබ්බාති නෝනින් මෙනෙහි කිරීම. එතකොට මෙතන මෙන්න මේ වගේ උදාහරණයක් මට ගන්නට පුළුවන්. අපි හිතමුකෝ අපේ නිවසක කිසියම් මුල්ලක් තියෙනවා. අපි දිනපතාම සතු ගාලා දානවා ආලෝකයක් කමු කරන්නේ නැතිව. එතකොට මේ මුල්ලේ තවදරටත් මකුළු දැල් සහ දූවිලි ඉතුරු වෙනවානේ. මෙතෙන්ද අපි හොඳ පැහැදිලි විදුලි ආලෝකයක් එල්ල කරයි කියන්නේ. සූර්යාලෝකය කඩපතක් ආසින්නේ මුල්ලට ගන්න පුළුවන්. නැත්නම් එනත් ලාම්පුවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි ලාම්පුව. පැහැදිලි විදියක්. එතකොට අර මුල්ලා අපට හොඳට පෙනෙනවානේ. ඒ මුල්ල හොඳට පෙනෙනකොට එදා කොතරම් හොඳට අතු ගෑවත් තවදුරටත් වෙන දූවිලි සහ මකුළු දැල් ඉතුරුලා තියෙනවා කියලා පෙනෙන්නේ ආලෝකයේ උදව් වෙන්නේ නේද? අන්නේ ආලෝකයේ උදව්ෙන් අර මකුළු දැල් පේනවා වගේ තමයි මේ සහිය නැමැති යෝනිසෝ මානසිකාරය නැමැති උදව්ෙන් තමන්ට තමන් පේන්න ගන්නවා. මම පේනවා. එහෙනම් මම පේනවා නම් මම නම් මෝ ක්‍රියාවට ඉඩ දෙන්නට හු සූදානම් නැහැ. අන්න මේකට තමයි ශාන්තිය කියන්නේ. මේකට තමයි ඉවසීම කියලා කියන්නේ. බුදුන් වහන්සේ වදාළ ඉවසන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට. ඔහුට එෙහි මම වශයෙන් කිසි ප්‍රතික්‍රියාවක් දක්වන්ට යාම තුළ සමාජයට හානියක් වෙනවා. සමාජයේ පෘථග්ජන කියන හැමදෙනාමත් මේක බාර ගන්න බලන් ඉන්නේ. එතකොට එකින් කියවෙන්නේ ඔබේ යකා ක්‍රියාත්මක වුණොත් අන් අයගේ යකාත් නිකන් ඉන්නේ නැහැ. මෙන්න ගැටුම ඇති වෙන ආකාරය. සමාජ තුළ ඇති වෙන ගැටුම සමාජයට විකාශනය කරන්නේ යාමේදී අන් අයත් ඒක ප්‍රශ්නයක් කරගෙන මේ සමාජයේ පවතින ගැටුම් සිදු වෙනවා. ඒ නිසා සැබෑ ගැටුම් සමතකරණය කියලා කියන්නේ මෙන්න මේක තේරුම් අරගෙන තමන් මේක දරා ගන්නවා. ධර්මයේ කියන්නේ ඒකට දරා ගන්නවා. නැතිවෙන් තරිනවා. මම නොවේ නම්. ඒකේ පාඩුවක් නෑ සිදු වෙන. ඔබට ලස්සන උදාහරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. මේ ජේතවනාරාමයේ වටපිට තියෙනා වූ මේ ගස්වල අතු යම්යක් කඩාගෙන යනවා. මාන්නේ ඔබට මේ පිළිබඳ දරවසින් කලනකට කිසියම් කරදරයක් ඉරිහැරයක් තියෙනවද? නෑ ස්වාමී. ඇයි? ඒවම වෙනවන නිසා. තමයි ලස්සන උදාහරණේ. මගෙනම් තමයි රිදෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධය ඔබ බලන්න පුරුදු වෙන්න හැම විටම මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි. පංච උපාදානස්කන්ධයයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. ඉදිරි දවසකදී පැහැදිලි කරන රහසක් මෙතන කියන්නම්. මම මේකටයි කුසලයේ කියලා කියන්නේ. කුසල් යනු රැස් කරන දෙයක් එහෙම නෙවෙයි. ඒ නිසා ඒක අපි පින්පව් කුසල්ලා කුසල් කතා කරන වෙන දවසක ගනිමු. තේරුම් ගන්න මෙන්න පිළිවෙත, මෙන්න ප්‍රතිපදාව, මෙන්න බුදුන් වහන්සේ වදාළ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං සුද්ධිය. එකම මගයි කියලා පෙන්නන්නේ සත්‍යාවේ පිරිසුදු වීම පිණිස. සත්තානං සුද්ධිය කියන වචනේ තේරුම් ගන්න. මේක කරන්තෝන පැවිදුණ අය නම් දලෝක බුදු පියාණන් වහන්සේ වදාළාවි භික්ඛූනං සුද්ධිය කියලා. එහෙම නෑ එතන. සත්‍යය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට මෙන්න තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමනම් මෙන්න මේ කටයුත්ත හි නිරන්තරයෙන් පුංචි තැනින් පටන් ගන්න වෙනවා. මහා ලොකු රාග දේශ මොහ එක දවසට විනාශ කරන්න යන්න එපා. පුංචි තැනකින් දකින්න පටන් ගන්න. දකින්න පටන් ගත්තාම මුළු ජීවිතේම භාවනාව. එතකොට කාම රාග ව්‍යාපාද යම් මොහොතක උපදීද ඔබට දැනෙනවා ඔබේ ඇඟ රත් වෙනවා. ඔබට දැනෙනවා ඔබේ සිත නොසන්සුන් වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැනෙවි මේක බාර ගැනීම තුළ ඇතුළතින් කොතරම් දැවීමක් ඇති වෙනවද කියලා. තේරුම් ගත්ත පුද්ගලයාට ඒ දැවිලි කිසිවක් නැහැ මේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා නම්. ඒකනේ මේක නිර්වාණ කියන්නේ. ඒ මොහොතෙමයි. ඒ මොහොතේ මමගේ කොට ගැනීම තුළ වාන සුස්නාව තියෙනවා. ඒක ගන්න නැත්නම් සුස්නාව නැහැ නිර්වාණ. එතකොට එතනමනේ මමගේ කොට ගැනීම තුළ තියෙන්නේ 16 කින්නකේ 16න් එකේ සෝහෙවත් වේදිත සුඛය. මමගේ කොට ගන්න නැත්නම් එතනමයි නිර්වාණ සුවය. ඔය ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිච්චිතයි කියන්නේ එතනේ. ඒ මොහොතේ. ඒ මොහොතේ දැක්කනම් ඒ මොහොතේ එතන සුස්නාව නැති සුවය තියෙන්නේ. ඒවත් අපි කතා කරන ආකාරයට අර 16න් එකේ සෝහෙමින් 15 ගුණයක් විශාල බිඳින්නා නැමැති මුලාව නැති සුවයට අපි කියනවා අවේදිත්සුවේ කියලා. මෙතන මට වචනයක් මතක් වෙනවා එයක් කියන්න වෙනවා. සැසම් දිනක මා සාකච්ඡාවකදී හිටියායම් කෙනෙක් සමග. මේ සමාජයේ දරුවන් යහමග වීමට සම්බන්ධ කෙනෙක් සමග. එතුමන් මට ඉදිරිපත් කළ අදහසක් තමයි වේදිත්සුවේ කියලා කියන්නේ මිනිස්සෙක් විඳින සුවේද. අවේදිත්සුවේ කියලා කියන්නේ මරුණෙන් පස්සේ නැත්නම් නිවන් ගියෙන් පස්සේ කෙනෙක් නැහැ ඒ නිසා විඳින්නේ නැති සුවේ කියලා. බලන්න කොතරම් මුලාවක්ද කියලා. නිවන කියන වචنين මේ අර්ථය එන්නේ නැහැ කියලා මම කියනවා. නිවන නිර්වාණ කියන එක කුඩා කරපු එක. වාන නම් තෘෂ්ණාව නිර්වාණ කියන්නේ තෘෂ්ණාව නැති. තෘෂ්ණාව නැති සුවේ තියෙන්න ඕන මරුණහම හෝ මරණින් මතුද? යම් මොහොතක තෘෂ්ණාව තිබෙනවා නම් තෘෂ්ණාව නැති සුවේ තියෙන්නත් ඕන එතන. එහෙනම් වේදිත සුව කියන එකේ තේරුම විදීම මම වශයෙන් බාර ගැනීමට කියනවා වේදිත සුවේ කියලා. අන්න වේදේතු සුවේ මම කියන මමත්වෙන් ශූන්‍ය වුණා නම් එතන විඳින්නා කියන්නේ විඳින්නාම මුලාව. ශූන්‍යතාවය කියලා කියන්නේ වේද විදේදනාව නැති වෙන එක නෙමෙයි. විඳින්නා නම් මුලාව මමත්වෙන් ශූන්‍යයි. එතකොට විඳින්නෙක් නැහැ. පුද්දලයා ඉන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් තියෙනවා. බාර ගැනීම නැහැ. ඒකට කියනවා අවේදිත සුවේ කියලා. බලන්නකෝ. මෙන්න මේ අවේදිත සුවේ විඳින්න පුළුවන් කමක් තියෙන්නේ මේ සංස්කාරයන්ගේ අනිත් දුක්ඛ අනාත්මය දකින්න පුළුවන් වෙනවා නම්. දැන් මෙන්න මෙහෙම උදාහරණයක් මම ගන්න. වේගයෙන් වාහනයක් පදවාගෙන යනවා. දැන් සමතලා පොළවේ කිසියම් වේගයකට ගොස් මේ අතේ තියෙන ඇක්සලරේටරේ හරි කකුලේ තියෙන ඇක්සලරේටරේ අත ගන්න කකුල ගන්නවා. දැන් මේකට යන වේගයක් තියෙනවානේ. සෞදරටත් මේකට ඉන්ධන සපයන්නේ නැත්නම් ජීවේගෙන් ටික ටික දුර ගිහිල්ලා නතර වෙන යරුණාම මේක යන්න බැහැනේ සමතලා පොළොවක. මෙන්න මේ වගේ වැඩක් මේක. මේ මම මගේ ආත්ම කොට ගැනීම හරියට ගින්නට පිදුරු දැමීමක් වගේ. නැත්නම් වාහනයේ තව ඉන්ධන සැපීමක් වගේ. සෞදරටත් ගණනට කාරණා එකතු කරනවා. දැන් තේරුම් ගත්ත පුද්ගලයා මොකද කරන්නේ? ආපහු ඉන්ධන සපයන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? ආවේගය එකපාර බ්‍රේක් කරන්න බෑ ඒක ප්‍රහත් වෙනවා කොහේ හරි ක්‍රමානුකූලව ගිහිල්ලා සංසිඳෙන්න ආරම්භ වෙනවා. ඒ නිසා මේකට කියන්නේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා. කාමරාග ව්‍යාපාද වර්තමාන මොහොතේ තමන් ගත්ත අරමුණක් හම්බ වෙන වෙලාවට ඒ අරමුණ සමග ඇලෙනවද ගැටෙනවද? මමත්වයේ ක්‍රියාවට ඉඩ දෙනවද? එහි මමත්වයේ ගන්න දෙයක් නැති බව දැකලා අල්ලගන්න නැතිව සිහියෙන් නැතිවෙන් තරෙනවද? ඒ සිහියෙන් නැතිවෙන් තරෙනවා නම් අර වේගය බාල වෙනවා වගේ මේ කාමරාග ව්‍යාපාද තුනී වෙන්න ගන්නවා. මුල් කාලයේදී කාමරාග ව්‍යාපාද නිසා ඔබ කපා ගන්න කොටා ගන්න යාවි. දෙවෙනි වතාවට කපා ගන්න කොටා ගන්න නැතුව යාවි ගහ ගන්න යාවි. තව ටිකක් යනකොට ගහ ගැනීමත් අතර වෙයි බනින්න යාවි. තව ටිකක් යනකොට ඒකත් අතර වෙලා බනින්න නැතුව කේන්ති ඒවි පාලනය කරගනිවි. මෙන්න මෙහෙමයි මේක ටික ටික අඩු වෙන්නේ. පෙරතරම් බරපතලව මේ වරද සිදුවෙන්නේ නැහැ. ඊට මෙහායින් නවත්ත ගන්නවා. එතකොට ඊළඟට එනකොට කාමරාග ව්‍යාපාද මේකට කියන්නේ එකයි තුනී වෙනවා කියලා. විනාශ වෙනව නෙමෙයි. ඒ කියන්නේ මේ මට්ටමේදීත් කෙනෙකුට බාහිර සමාජ සම කටයුතු කිරීමේදී තරහව ඉන්න පුළුවන්. ඒ තරහව වෛරයකට, පරිගැනීමකට, ක්‍රෝධයකට යන්නේ නැහැ. ඔය සමහර බමුණ බුදුරජාණන් වහන්සේටත් අදාළන ඔබහන්සේටත් හරියට තරහ වෙනවා කියලා. ඒ අර බුදුන් වහන්සේ යම් තද වචන කතා කරපු සම්මෝග පුරුෂයයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට අන්නයෙන් පරිගන්න යන රිදවන්ට යන තරහවක් ආවේ නැහැ. ඒක එතන ඇති වෙන නැති වෙන හැඟීමක් විතරයි. අර එක සූත්‍රයක් පවතිනවා අපි එකට කියන්නේ යසෝජ සූත්‍රය කියලා. යසෝජ හාමුදුරුව එවිදින් අසංවරව හැසිරුණායි කියලා යන්න මෙතනින් ඔබ එක්කලා මට කතාවක් නැහැ කියලා එළවා ගත්තා. ඒ තරහයි දෙන්නේ නෑ. ඒ ගැළපෙන ආකාරයට වර්ධිය සතමට දරුවන් කිරීමක් මේක තියෙනවා. අන්න ඒ නිසා මේ මහන වුණ පමණින් හරි ධර්මයේ තේරුම් ගත්ත පමණින් හරි ඔබට තරහින් නැතුව ඉන්න ඕන කියලා නීතියක් නැහැ. මොක කරන්න බෑ. සමන්නඟ අනුසේ හේතු තියෙනවා නම් ඒවා හංගන්න බෑ. ඒ බාහිර ඇතුළත හේතු නිසා බාහිර තරුණ ගැටෙද්දී ඇවිස්සෙනවා. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට සමා දැක ගැනීමට උදව්වක්. මේක හරියට මම උදාහරණයක් වශයෙන් දෙන්නනවා නම් උදෑසන වැඩට යන සූදානම් වෙන පුද්ගලයාට තමන්ගේ ස්වභාවය දැක ගන්න උදව් වෙන්නේ කැඩපතනේ. කඩබුත් නැත්තම් සමහරට මූණේ කබ තියෙන්න පුළුවන්, සබංගේ ඇවිච්ච ගැම්පිරිවා තියෙන්න පුළුවන් මොනවා හරි. පාරිද්දම කෙනෙක් පෙන්වන්නේ ඔන්න මෙහෙමයි කියලා. නමුත් කඩපතින් ඔහු දැක්කොත් සම්පූර්ණයෙන් සූදානම් වෙලා පාරට යන්නේ. මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට වැඩට යන්න සූදානම් වෙන පුද්ගලයාට කඩබත හා සමානයි බාහිර ලෝකයේ අරමුණු මොන ගහන එකක වදයක් නෙවෙයි තේරුම් ගත්ත පුද්ගලයාට ආශිර්වාදයක්. තමයි අපි මේ අත්දකින්න දේ මේ කියන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට මේක ආශිර්වාදයක් තමා හදාගන්න, තේරුම් ගත්තේ නැති පුද්ගලයාට සමාජෙත් එක්කලා ගැටෙන්න පුතග්ජනයට අවුලට කාරණයක්. මේක පිළිබඳව උන්වහන්සේ වදාරන්නේ දිනක් දෙකක් තුනක් හතරක් ජීවිත හතක් විතර දක්වා. ආශ්‍රයන් වැඩි තරමට. ආශ්‍රයන් 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා, 90ක් තියෙනවා නම් 90ක් වෙනවා උන්වහන්සේ වදාරන්නේ. ඒ නිසා තමන් දේශචරිතයක් නම් තමන්ට ඒ ශක්තිය වැඩි ඇති. ඒ වගේ මේ මත්සම් වලින් චරිතත්වක වර්ගකට නම් කාට උනත් කරන්න තියෙන්නේ මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නොනින් දැකීම තුළ මේ කාමරාග ව්‍යාපාදයන් දෙද නොදී ඒවා නොනින් දැක ඡය කිරීම. මේකට තමයි කර්මක්ෂේත්‍ර කරනවා කියලා කියන්නේ. අන්න දැන් මෙහෙම කරගෙන යනකොට සෝතාපන්නේ නාවසෝ සාරිපුත්ත කොට්ටිත කොට්ටිතේ නිමේ සෝවාන් පුද්ගලයා මේ සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා නම් දිගින් දිගට බලන්නේ නම් සකදාගාමි ඵලං සච්චිකරයි යාති. කාමරාග ව්‍යාපාද අඩක් තුනී වෙන එකට කියනවා සකෘදාගාමි. අන්න බලන්න මේක නිරන්තරයෙන් වැඩි දියුණු කිරීම තුළ ඒ අයට ආවේනික අවුරුදු 10,000ක් 20,000ක් 15,000ක් වෙන්න පුළුවන්. දින ගණනකින් වෙන්නත් පුළුවන්. හරියට තේරුම් ගත්තොත් ගුරුවරයාට වඩා ගෝලයාට ඇහෙනවා නම් ගෝලයා සිහි භාවිතා කරනවා නම් ගුරුවරයා පරදිනවා, ගෝලයා ඉක්මන් වෙනවා. එහෙමයි මේ ගුරුවරයා කියලා නැහැ. තේරුම් ගන්න තමයි වැඩි ධර්මයට සිහි භාවිතා කරන්නේ නම් අනිවාර්යෙන් ඔහු ඉක්මන් වෙනවා. දැන් සෝවාන් වූ පුද්ගලයා මොකද කරන්න ඕන කියලා අහපුවම සරුවත් සමඳුරු ආයෙත් පැහැදිලි කරන්නේ මොකද්ද? ආයෙත් සානෝ නැවත වතාවක් පදාරන්නේ තව ඉවර නැහැ. සමඳුරුට සංස්කාර ධර්මයන් ඉතුරු කොටසක් තියෙනවා ඔහුගේ. මම මගේ කොට ගන්නවා. අන්න දැන් සියුම් තැන් අහුවෙන්නේ. ඉස්සෙල්ලා මේ රළුව තිබිච්ච තැන් අහුවෙන්නේ. දැන් Taman ළඟ හැංගවුන සියුම් තැන් දකින්න හම්බ වෙන්නේ. තව වැඩක් කරන්න නැහැ. ආයෙත් මොකද කරන්න තියෙන්නේ? අනිද්දුත් අනාත්ම වශයෙන් තවදුරටත් සිහි භාවිතා කරමින් බලන්න වෙනවා. ඒ බලානේ යනකොට පොඩි තහඳුරානවා මේ. හරි, එහෙම බලානේ යනකොට අනාගාමි වෙනවා කියන්නේ ඇත්තද? පෙරුත්තම ගන්නවා. ඔව්. අනිදුක්ඛනාත් වශයෙන් බලන නම් අනාගාමි වෙනවා. අනාගාමි වෙනවා කියන එකේ තේරුම යලිත් වතාවක් මෙහෙත නොවෙන්න කියන එක. අනාගාමීව ශරීරය අතහැර දැම්මොත් අපි ඒකට කියන්නේ පංච ඕරම් භාගියම් පහය. හතර බැල සමන මුල් සංයෝජන පහ සිඳ දැමීමෙන් අනාගාමී වූ කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ඕපපාතික වූ සුද්ධවාස කියලා කියන්නේ එහෙමයි. එතන. එතකොට දැන් අනාගාමී උණයි කියලා කියන එකේ තේරුම තමයි කාමරාග ව්‍යාපාද දැන් බාහිර අරමුණු ගැටෙද්දී අරමුණ පේනවා. කාමරාග ව්‍යාපාද උපදින්නේ නැහැ. ඒ දක්වාම කෙනෙකුට තරහ එන්න පුළුවනි වචන ප්‍රකාශ කරන්න පුළුවනි. ඔබ හමරා ගන්න වෙන ගන්නයි යන්නේ නැත්තේ. තේරුම් ගන්න මේ කාරණාව. මේ සමාජය හරියට වරද්දන තියෙන තැනක් මේක. හිතන් ඉන්නවා මහනුවන ගමන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න ඕනේ කියලා. වයස ගිය නිසා ඉවසංගින්න ඕනේ කියලා නෑ. නිත්‍ය සුඛාත්මකත්ව ගැනීම නැමැති ක්‍රියාකලාපේ භාවිතා කරා නම් මහන වෙලා හිටියා කියලා නෑ. උපාසක වෙලා හිටියා කියලා නෑ. අර ලෝභ දේශ මොහ වැඩෙන එක තුළ තරහ වෙන සංඛ්‍යාව එන්නේ නෑ. වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ මේ ප්‍රතිපදාව තුළින් විතරයි. මට තව මේක ගොඩක් කියන්න තියෙනවා. ඒක කෙටියෙන් මා කියන්නම්. දැන් මෙතන තමයි රහස. අනාගාමී වුණාම මෙන්න මේ සමාජයේ සමහර අය ධර්මදේශනා කරාදී සහ පොත්පත්වල අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ උද්ධම් භාගිය සංයෝජන බැමි පහ කඩන්නට ඕනේ. රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදව ගන්න ඕන. සමතේ වඩන්න ඕන. අදලා ඊට පස්සේ අනිදුක්ඛානාත්ම වශයෙන් බල විදර්ශනා කරන්න ඕන කියලා පෙළක් හදලා පෙන්නනවා. සංයෝජනෙම 10ම කඩන්න. මම පසුගිය ධර්මදේශනාවකදී කියනවා මේක 10ක් කඩන්න නැහැ. තේරුම් ගත්තොත් මුල් පහ මුල්පහ යට කරන් ගියොත් අග පහ කඩන්න තියෙන්නේ කියලා පහයි කාටක් තියෙන්නේ කියලා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රඥාවට අග උත්සමයා. අනිවාර්යයෙන්ම උද්දම් භාගයේ සංයෝජන පහ කඩන්න ඕනේ නම් මේ සූත්‍රයේ තුරුන් වහන්සේ දේශනා කරාවි අනාගාමී පුද්ගලයා ඊළඟට රූප රාග අරූප රාග මානුද්දච්ච විද්‍යා දුරු කරන්ට රූපී අරූපී ධානය උපදවාගෙන ඒ අනිදුක්ඛනාත් වශයෙන් බලන්න ඕන කියලා. එහෙමත් වදාරන්නේ උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? ඉමේ පංච උපාදානක් සංදේ අනිච්ච දුක්ඛතෝ අනත්තතෝ. සවදුරටත් තමන් මම මගේ කොට අහු වෙන කාරණයක් නැත්නම් ඒ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තියෙන්නේ. මේ නිසායි අපි කතා කරන්නේ. මේ රූපී අරූපී ඥාන උපදවා ගැනීම අනිවාර්යංගයක් නෙමෙයි. ඒ වගේම මේ රූපී අරූපී ඥාන උපදවා ගන්න පෙර ධර්මයේ තේරුම් නොගෙන වනාන්තරයට ගියාය තමයි මේ ධ්‍යාන වඩන්ත යාමේදී එතනින් එහාට දිවස දිවකන දිබ්බ චක්කු දිබ්බ ශෝක සෝත පුබ්බේ නාසානුස්සති සහ පරචිත්ත විඥානන දිවස දිවකන පෙරවිසූ කඳ පිළිව සහ අන් අයගේ සිද්ධාන්නා නුවණ මේවා සමතේ වඩන්න ගිය ආයත උපන් යම් යම් ආකාරයේ දැකීම් ඇස් ඥානයන් නමුත් මේ සියල්ල උපදවා ගත යුතුයි කියලා අනිවාර්ය නැහැ බුදු සමිහි. මේ කිසිදු ඥානයක් නැතුව සංස්කාරය අනිදුක්ඛනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් දැන් අපි කතා කරනවා පිටසු කෙනෙක් සම්බන්ධයෙන් කතා කරනවා ඒකට වචනේ මතක් වුණා මම මතක් කරන්නම් පිටලයා කවුද කියන එක පිළිබඳව එක පාට වචනේ මතක් වෙන්නේ නැහැ බුදුන් වහන්සේ පැහැදිලි කළා වූ ධර්ම දේශනාවක තියෙනවා ඒ පුද්ගලයා බාහියට බාහිය ඔබ මෙසේ සැලකිය යුතුයි බාහිය කියන විදිහ තේරුම් අරගෙන අනාගාමී වුණා කියලා තේරුම් අරගෙනම භාවයේ රූපී අරූපී ධාන උපදවා ගත්තා ඒවා අනිදුක්ඛනාත්මස වැඩුවා කියලා නැහැ. ඒත් දිවස දිවකන පරිචිත්ත්‍ය විඥානයේ පුබ්බේ නිවාසස්තු ඥානයේ කිසිවක් නැති ව මේ ත්‍රිවාණ කියන සුවේත ප්‍රවණෙන්න පුළුවනි. ඒක තේරුම් ගන්න ඕන. ඒක තමයි මේ සමාජයේ තේරුම් ගත්ත නැති දේවල්. ඒවා එදා තිබුණේ පිටස්තර මගකින් ගිහින් උපදවාගත් තිබුණ නිසා ඒවා තිබුණේ ස්වභාවිතා කරන්න පුළුවන් තිබෙනවා නම් නමුත් ඒව නැහැ කියලා නෑ මේ කාරණාව. අනිවාර්ය නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නත වෙනවා ඊළඟට කොටි තහවුරු වහනවා. අනාගාමී පුද්ගලයා මොකද කරන්න ඕන? මහංශෝ දාරනවා. අනාගාමීව කාලක්‍රියා කළොත් ඉන්නහුට සුද්ධාවාසවල ඉදදී ස්කන්ධ පහේ නිවි යාම සිදු වෙන්න පුළුවන්. මෙහි ජීවත් වුණොත් එහෙම තවදුරටත් ඇසත සනත නාසිත ගැරෙන කාරණාවලදී කිසියම් ආකාරයක කාමරාග ව්‍යාපාද නැති වුණාට කිසියම් මුලාවක් පිරෙන්නට පුළුවනි. එතකොට ඒක තවදුරටත් අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට රහත් වෙනවා කියන්නේ ඇත්තද? රහත්ම රහත්වාට පත් වෙනවා අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී. දැන් බලන්න දිගටම සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගේ මොනවද තියෙන්නේ? සියලුම සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් තේරුම් අරගෙන ඉසේ බැලීම හැර මේ සමාජයේ තියෙන කල යුතුයි කියලා පෙන්නන බහුබූත විකාර මොකක්වත් නෙමෙයි තියෙනවද? මම මේ වචනේ යොදන්නේ ඒකයි. තේරුම් නොගත් අය මේක ව්‍යාපාරයක් කරගෙන, එහෙම නැත්නම් මේක විලාසිතාවක් කරගෙන, මේක සංවිධාන බවට පත් කරගෙන පිරිස් වශයෙන් එකතු වෙලා කණ්ඩායම් හැදිලා ලනු අතර හිර වෙලා කාර්යබහුල මධ්‍යස්ථානවල මොනවද කරන්න හදන භාවනා? තනියෙන් කරගත යුතු දේ තමන් තනියෙන් කරගන්න ඕන. මේක ප්‍රදර්ශනයක් දන්න අයට පේන්න කරන්න තියෙන. තමන්ගේ අරමුණට අහු වෙන බව දැනගන්නේ තමන් විතරයි. ඒකට වෙලාවක් කාලාවක් නැහැ නේ. තමන් ඉන්න ඕනම තැනට. මේ ධර්මීය නොයැතිීමේ ප්‍රතිඵලය තමයි මේ විලාසිතාව ඔස්සේ සමාජය අනේක. මට කියන්න තියෙන එක දෙයයි. 16න් එකේ සුවය හැර ඉන්න එහාට මොනවත්ම ලබන්න බෑ මේ වයින්. මහා බල සම්පන්න ගාථා කියලා කියනවා මේ සමාජයේ. එහෙම නැත්නම් බෝධි පූජා කියලා කියනවා. සදන්සල් කියලා කියනවා. සීල සමාදානයම කියලා කියනවා. එහෙම නැත්නම් රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන පහසුකම් කියලා කියනවා. තව ඕන දෙයක් ගන්න. මොනව ගත්තත් පුතග්ජන භාවය තුළ ලබන්න පුළුවන් 16න් එකක තාවකාලික ලෞකික සුවය පමණයි. ඉන්හාට යන්නම බෑ. ඉන්හාට යන්නම් අනිදුක්ඛානාත්මේ තේරුම් ගන්න ඕනේ. එතකොට 16න් 15 සුඛේ විවර වෙන්නේ ආර්ය පුද්ගලයන්ට. ඒකයි මම පෙන් දවසක සඳහන් කරන්නේ. මේක තේරුම් නොගෙන මුළු ජීවිත කාලයම ඔබ සටන් කරනවා නම් ඔබේ ජීවිතේ විනාශ වෙ යනවා. 16න් එකක සුවයක් කරනවාම අතෘප්තිය තමයි ඉතුරු වෙන්නේ. ඒ 16න් එකක සුවය තමයි මේ මිනිස්සුන්ට මහ විශාලිත මේ තේන්නේ. මහා ලොකු දෙයක් විදිහට පේන්නේ, මහා බල සම්පන්න විදිහට පේන්නේ. කොතරම් මහා බල සම්පන්න වුණත් ඕක 16න් එකයි. බලන්න ඒකට සාපේක්ෂව මේක තේරුම් අරගෙන මේ අවිද්‍ය සුඛේ ධර්ම කොතරම් විශාලද කියන එක. ඒක ප්‍රායෝගිකව ඔබ කරගන්න ඕන කාරණයක්. දැන් ඊට පස්සේ අහන කාරණයක් තියෙනවා. රහතන් වහන්සේ මොකද කරන්න ඕන? සරුත්ථානව දේශනා කරනවා. රහතන් වහන්සේට ආයෙ කරන්න දෙයක් නැහැ. කරපු දේවල් ආයෙ කරන්න දෙයක් නැහැ. සියල්ල අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා ඉවරයි. ඊට පස්සේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයක් නැහැ. පංචස්කන්ධේ පවතින්නේ. පංචස්කන්ධයේ ස්වභාවය අනිදුක්ඛානාත්ම බවයි. නමුත් උන්වහන්සේ වදාරනවා ඊට පස්සේ ජීවිතේ සුඛ විහරණය සඳහා බලනවා නෙමෙයි බැලෙනවා. ඒ අනිදුක්ඛානාත්ම වශයෙන් තේනීම තුළ තමයි සුඛ විහරණය සුවසේ වාසය තියෙන්නේ. බලන්න මෙන්න මේ තමයි පූර්ණ නිර්වාණ සුවය. මුලාව නැත්නම් තියෙන සුවය. දැන් මම ඒකයි මේකට මතක් කරන්නේ. නිවන කියන වචනෙන් මේක කියවෙන්නේ නැහැ. මරුණාම ලැබෙන සුවයක් කියන අර්ථයෙන් මේක කියවෙන්නේ නැහැ. නිවන් දකින්නවා කියන වචනේ මිනිස්සු බය ඒකයි. මරිච්ච මෙහි බොහෝ දේවල් අල්ලන් ඉන්නවා. නිවන කියලා නැති දෙයක් පේනවා. නැති දැනකට මොකටද යන්නේ කියලා කල්පනා කරනවා. නිර්වාණ කියන වචනේ මම අර්ථ දක්වලා පෙන්නනවා. තෘෂ්ණාව නැති අරමුණට මුලා වෙනවා නම් තෘෂ්ණාව සහිත 16න් එකේ සූරේ. අරමුණට මුලාවක් නැත්නම් නිර්වාණය එතනයි. තෘෂ්ණාව නැති. බලන්න මේ තෘෂ්ණාව නැති කියන එක නම් වර්තමාන මොහොතේ අරමුණෙහි පවතින දෙයක් නෙමෙයිද? සලන් දකින්නවා කියලා කොහෙද මේ යන්නේ යන්නේ මිනිස්සු? ඒ නිසා බුදු සමය සර්වකාලීන වශයෙන් ගත්කල දුක්ඛාගමක් නෙමෙයි, සුභවාදී සුබදායි ආගමක්. මේ වැරද්ද කර ගැනීම තුළ තමයි කෙනෙක් මේ දුකටපත් වෙන්නේ. නිත්‍යසතාත්ම නම් වූ වැරද්ද කර ගැනීම තුළ තමයි ජීවිතයේ දුක් කන්දරාවක් බවටපත් වෙන්නේ. නිවැරදි කර ගන්න පුළුවන් නම් දුක නැති වූ තැනක් ඉතරමයි. ඒ නිසා බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිසුන් දුකටපත් කරන්න නෙමෙයි, දුක් ආගමක් දේශනා කරන්නත් නෙමෙයි. දුකටපත් වෙන හේතුව ඔබේ සිත තුළ තියෙන බව පැහැදිලි කොට ඒ හේතුව ඉවත් කර ගැනීම තුළින් ඔබට දුක් නැති වූ තැනක් ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතය තුළම ලබා ගන්න පුළුවන් බව. බුදුන් වහන්සේ නිර්වල ධර්මදේශ නිර්වල ධර්මදේශනා කළ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව එක්කෙනෙක් දෙන්නේ 10ක් 100ක් නෝ දහස් ගණනක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාමභෝගී ස්ත්‍රී පුරුෂ බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ කියන මේ කුලක අටතුල ඉන්නවයි කියලා උන්වහන්සේ චේතනස්ස සූත්‍රයේ දේශනා කළා නම් අදටත් නිර්වල ධර්මයේ ගැනීම තුළ මේ සියලු ස්තරයන් තුළ මේ පුද්ගලයන් ඇතුවීම කාටවත් වළක්වන්නට බෑ. නිර්වල ධර්මයේ ගන්නට වෙනවා. ධර්මයේ සරණ තමයි කෙනෙක් නිදහස් වෙන්නේ වෙන මොකක්ද? තේරුම් ගන්න. ඒ නිසායි අපි මේ දෙවන දේශනාවක් වශයෙන් සෝවාන් වූ පුද්ගලයෙක් කරසන් ඉදින් එහාට ඔහුට අනිදුක්ඛානාත්ම වශයෙන් බලන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේටවත් බෑ. මොකද පිළිගන්නේ සත්‍යයතනේ. ඒ නිසා ඒක නැවත වැඩි දියුණු කරන්න පටන් ගන්නවා. මේ වැඩි දියුණු කරන්න හදන පටන් ගන්න එකට සතිපට්ඨානය වඩනවා කියලා කියනවා. ඒක ඉදිද්දි හිතිද්දි නිදද්දි සහ යද්දි කියන ඉරියව් හතරේ වඩනවාට කියනවා හතර සතිපට්ඨානය වඩනවා කියලා. සති හොතෙන්ද සිහියද? මම නොවන බවට, මගේ නොවන බවට, මගේ නොවන ආත්මය නොවන බවට වැඩින්නා වූ සිහිය සම්මා සති. සතිපට්ඨානය. නිසා අපි ජීවත් වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කළ වදාහර ධර්මය පොත් අතර විනාශ නොවි පවතින යුගයක. මේක විනාශ වුණොතින් ආයි ළඟ බුදුරජාණන් වහන්සේ කල් එහෙම මේක බලන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉපදී සිටින්නේ යහපත් යුගයක. ඔබට මේ කනට ඇහෙනවා නම් මේ සද්ධර්මය ඔබ හරිම වාසනාවන්තයි. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ශ්‍රවණය ලැබූ පුද්ගලයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එකට තමයි පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒකට. ස්කන්ධ පංචකයෙන් පංචකයට ධම්මානුධම්ම කියන්නේ ඒකයි. ස්කන්ධ පහෙන් පහට ඇති වෙනව නැති වෙනව. ඒ ස්කන්ධ පහෙන් පහට බලන්න පුළුවන් නම් ඔබට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදා. මේකෙන් ප්‍රඥාව වැඩිනවයි කියලා කියන්නේ. එහෙමනම් අපි හැම දිනාට බුදුන් වහන්සේ කොතරම් අනුකම්පා සහගතව මේ සසර ගමනේ නිත්සුකානාත්මක කොට ගැනීමේ මුලාව තුල යන්න පියන ගමනේ භයානක භාවය පැහැදිලි කර දෙමින් ධර්මයේ සරණින් ඔබ මේ මිදෙන්න කියන වචනේ පැහැදිලි කළාද? අපට තිලෝගුරු බුදු පියාණන් වහන්සේට කරන්න පුළුවන් උසස්ම ගෞරවය මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමයි. මේකට කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා. ඒ නිසා මම කියනවා සුදු ඇඳගෙන හිටියත් හරි මහාන වෙලා හිටියත් හරි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට බෑ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයින්ට පමණයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා නම් වැඩි පුදන්නෝ වැඩි වෙනවා නම් මේ සම්බුද්ධ ශාසනය බබලනවා. මේ ධර්මද්දී ජීවිතයක් බවට පත් කරන්න පුළුවන් වෙනවා. ඒ ධර්මයයි විදෙස් රටවලට අප ලබා දිය යුත්තේ ධනයක් වශයෙන්. ඒ වැරදි දේවල් නෙවෙයි. ඒ නිසා අපි හැම එකතු වී සම්බුදු සසුනේ නිර්වල ධර්මයේ තේරුම අරගෙන ප්‍රතිපත්ති කාමී පුද්දයන් බවට පත් වී එහ සැනසුම අත්විඳින පුද්දයන් බවට පත් වී අපලඟ තියෙන සැනසුම අන් අයට ලැබෙන්න සලස්වීම තුළින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වන කරුණ ඉටු කරමු. හේතමින මේ සිදුවෙන දුර්වල සම්මගේ හැරී ගොස් යලිත් වතාවක් සදහම් දීපයක් බවට පත් කිරීමේ මං අරමන්නට පුළුවන් වෙනවා. ඒ කොටස් කරුවෙක් බවට පත් වීමට ධර්මස්වණය කරන ධර්මයේ තේරුම් කරගෙන මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදුන ඔබ හැමට ශක්තියක් ධෛර්යයක් ලැබේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් මේ ධර්මානුශාසනාව මෙතෙකින් සමාප්ත කරන ලබනවා. හැමට තෙරුවන් සරණයි. හැමට කුසුම් මංගල්‍යයක්ම වේවා. සෝදු